මම එක දෙයක් පැහැදිලිව කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ශව නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම සැලී පැහැදී සිටින්නේ පක්ෂයේ ජයග්‍රහණය කරවන්නට. ඒ නිසා මේ මට විශේෂ සහයක් ලබා දෙනවා කියන කණ්ඩායම් එහෙමටවත් නැහැ. එක්සත් ජාතික පක්ෂය තුළ ඉඳගෙන අපි පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ගැටගත වෙනවා සියලු අවස්ථාවන් වලදී. දැන් මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක පළාත් සභා මන්ත්‍රීවරුන් ඔබ ආධාර කරවන්නේ නෙමෙයිද? එතුමන්ලා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී එතුමන්ලා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන වෙනුවෙන් පෙනී සිටපු මන්ත්‍රී එතුමන්ලා, ඒ වගේම එතුමන්ලා විවිධ අවස්ථාවන් වලදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටපු මන්ත්‍රී එතුමන්ලා පමණක් නෙවෙයි තවත් මන්ත්‍රී එතුමන්ලා ගණනාවක් තිබෙනවා. නමුත් ඊයේ ඇතිවුණු පෙළපාලියේදී ඔවු නිල්ලා සිටියේ ඔබ පක්ෂයේ නායකත්වයට පත් කළ යුතුයි කියලා. ඒ වගේ මේ පෙළපාලියේදී කිසියම් එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට පහර දුන්නේ සහ වෙඩි තබල තියෙනෙත් ඔවුන්ගේ ආධාරකරුවන්. ඊයේ පෙළපාලිය එක පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් නායකයෝ හෝ වෙනත් නායක තනතුර වලට පත් කිරීමේ අරමුණින් ප්‍රයත්නුණයි කියන එක මම සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ මන්ද විවිධ ස්ථානවල මගේ නම කියවෙනවා, තවත් ස්ථානවල කරු ජයසූරිය මහත්මයාගේ නම කියවෙනවා. ඒක මම සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මේක මේ මාව යම් තනතුරකට ගෙන යන්න ක්‍රියාත්මක කරපු පෙරපාලියක් කියන්නේ. දැන් මේ පෙළපාලිය සහ ගැටුම සහ විශේෂයෙන් ප්‍රහාරය පිටුපස ආණ්ඩුව ඉන්නවයි කියන චෝදනාව ඔබ පිළිගන්නවද? මම මේ ගැටුම සහ පෙළපාලි සහ ඒ සිදුවුණු විෂමිය පිළිබඳව මම තවමත් තොරතුරු එකතු කරමින් සිටිනවා. මොකද මම හිටියේ ජේල් පිටිය ප්‍රදේශයේ සපන කාරණකට සහනට සම්බන්ධ වෙයි. ඒ නිසා ඒ තොරතුරු සියල්ලක්ම මම ලබාගත්තු වහාම මට පුළුවන් පැහැදිලි පිළිසිඳ පවිත්‍ර විනිවිදධාරීන් දෙස්තුගේ නිගමනයකට එළඹෙන්නට. දැන් ඊයේ ප්‍රහාරයට මුහුණ දීලා තියෙන වෙඩි කාලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්, මේ වන විට පළාත් සභා මන්ත්‍රීවරුන් සහ නගර සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙන මේ ප්‍රහාරය, වෙඩි තැබීම ඔබ හෙලා දකින්නවද? යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ ඕනම පුද්ගලයෙකුට ඕනම කණ්ඩායමකට හැකියාව තියෙන නිදහස තියෙන තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කරන්න. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධානතම ගුණාංගය, ප්‍රධානතම ලක්ෂණය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් රාමුවක් තුළ අදහස් උදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව රටගෙන තිබෙනවා. යම් කිසි විදියකින් ඒන මැර ප්‍රහාර, ම්ලේච්ඡ කුරිරු ප්‍රහාරයන් හරහා බෝම්බ ගැසීමෙන් හෝ වේවා, වෙඩි තැබීමෙන් හෝ වේවා, ඒවා මර්ධනයටපත් වෙනවනම් මම සහ මුලින්ම එක හෙළාව කොන්දේසි විරහිතව ඒ සියලුම ප්‍රහාරයන් බොහොම තරයේ වෙලා දකිනවා. ඒ වගේම මේ අත්අඩංගුවට පත් වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවද? විශේෂයෙන්ම අත්අඩංගුවට පත් වෙච්ච ඔය හැම එක්සත් ජාතික පාක්ෂිකයන්ට නීතිය හමුවේ සර්වසාධාරණ රාජකාරී කටයුතු කිරීම සඳහා මට දෙන්න පුළුවන් යම්කිසි දායකත්වයක් තියෙනු. මම මේ යම්කිසි දායකත්වයේ පුළුන් දෙක ලබා දෙනවා. යුක්තිය සාධාරණත්වයේ නීත්‍යානුකූලව ඒ සියලුම දේවල් ක්‍රියාත්මක කරන්න. දැන් මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මේක කියලා. මම ඉපදුනේ එක්සත් ජාතික පක්ෂයට. මම මිය යන්නේ එක්සත් ජාතික පක්ෂයේ. මගේ පියා මියගේ එක්සත් ජාතික පක්ෂයේ මෛරලිය සංවිධානය කරන්නට ගිහින් එක්සත් ජාතික පක්ෂයට කියන්නේ ආදලිකින් යන පොඩ්ඩක් හිතලා බලන්න. මේක කාගේ කුමන්ත්‍රණයක්ද කියන එක පෙර පාසල් දරුවෙක් වුණත් දන්නා කාරණාවක්.